මං කැමති ප්‍රථමයෙන් ඔබට බෙදාගන්න යොහන් පරිච්ඡේදයේ පෙරළගම ඔබේ 6 වෙනි පරිච්ඡේදයේ 47 වෙනි පදයට. Hallelujah. Shall we turn to John chapter 6 to verse 47. ඉස්තානි මෙසේ කියනවා සැබෑවක් සැබෑවක් නුඹලාට කියමි අදහන්නාට සදාකාල ජීවනය ඇත්තේය. Amen. It says, I tell you the truth. He who believes has everlasting life. యేసు స్వాంసే మే ఉద్దేశన మే దేశనా కూడు పిటిపస్సే ఒబట కథా కరను లార్డ్ జీసస్ ఇస్ టాకింగ్ టు యు ఫ్రమ్ బిహైండ్ దిస్ పూపిట్ టుడే సబేవక్ సబేవక్ మమ నుబలట కియనవా హి సేయింగ్ ట్రూలీ ట్రూలీ ఐ యామ్ టెల్లింగ్ యు నుబ మేక అదహనవన నుబ మేక విశ్వాస కన్నవన నుబ సదాకాల జీవనే లబన్నేయ ఇఫ్ యు బిలీవ్ దిస్ ఇఫ్ యు హోల్డ్ ఆన్ టు దిస్ యు షల్ హావ్ ఎవర్లాస్టింగ్ లైఫ్ දෙවියන් වහන්සේගේ වචනය ඔබ අසන විට ඒක ඔබ විශ්වාස කරලා ඔබ ඒක අදහනකොට ඒකට බලය තියෙනවා ඒකට හැකියාව තිබෙනවා ඔබ විශ්වාස කරන වචනය ඉෂ්ට කරන්නට ඒ වචනේ තුල හැකියාව තිබෙනවා ආමෙන් when you take hold of the word of god when you believe it when you trust it with all your heart that word has the ability to produce in you to cause you to be what is in that word අපි දෙවියන් වහන්සේගේ දරුවන්ට හැටියට වචනේ විශ්වාස කිරීම පමණක් මදි. As God's children, it's not good enough just to trust to believe in the word. ඔබ විශ්වාස කරන වචනය ඔබ කතා කරන්න ඕනේ. Amen. The word that you believe, you need to start speaking. ඔබ ඒ විශ්වාස කරපු වචනේ කතා කරවට මදි ඒක ඔබ ක්‍රියාවට දාන්න ඕනේ. Amen. Not just speaking that word that you believe, you also need to go ahead one more step and do it. ක්‍රියාවට දැම්මට මදි ඔබ ඒ තුල ජීවත් විය යුතුයි. Not just doing it, you need to live in it. ඔබ හැසිරෙන්න ඕන ඒ කතා කරපු දේ ක්‍රියාවට දාපු තේ තුල ඔබ හැසිරෙන්න ඕන ඊට පස්සේ. That you spoke, you need to then live in that word. එවිට ඔබ සාක්ෂියක් ඇතුව එළියට එන්නේය. Amen. Then you will come out with a testimony. Hallelujah. Hallelujah. ඔබට සාක්ෂි අවශ්‍යද? Do you like to have a testimony? දවසකට ඔබට සාක්ෂි අවශ්‍යද? Do you like to have a testimony every day? ඔබ වචනේ විශ්වාස කරලා ඒක තදින් අල්ලගෙන ඒක ප්‍රකාශ කරලා ඒ තුල ජීවත් වෙන්න එවිට ඔබ සාක්ෂියක් සමග එළියට එන්න යනවා. Amen. You need to believe the word. You need to hold it firmly. You need to speak that word. You need to do that word and live in it and you will come out with a testimony. Hallelujah. Hallelujah. ඔබ ප්‍රීතිද? Are you happy? අල්ල ගන්න තදින්. Catch hold of that word. ගිය සතියේ මගේ සභාව තුල යම්කිසි සහෝදරියෙක් ඇවිල්ලා සාක්ෂියක් දැරුවා. Last week a sister came and shared a testimony in my church. ඇය දැරුවා ඇයට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. බාල පුතාට අවුරුද්දයි මාස 5යි. ඒ බාල පුතාට තදින් උණගත්තා කිව්වා. She said she has two children, her younger child is 1 year and 5 months and he got a high fever. ඇය ඇගේ ජීවිතේ තදින් අල්ලගෙන තිබෙනවා උණක් ගත්තත් කිසි වෛරසයක් කිසි මගේ දරුවා තුල යමක් ක්‍රියා කරන්න බෑ උණ ආව වගේම ඒක යන්න ඕනයි කියන වචනේ ඇත් තදින් අල්ලගෙන තිබුණා. She believed that no virus can stay in her child's body. If a fever comes to her child's body, that fever has to leave in the same way it came. ඉතින් පාස්ටර් කෝරියාගේ තියෙනවා group එකක් STF කියලා ඒ කණ්ඩායම ඒකට message කරනවා යම්කිසි දේවල් දවසේ රේමයක අවශ්‍ය වුණු තියාඥාවක් ඒ වගේ හැම දෙයක්ම ඒ group එකට දන්නනවා. Hallelujah. Pastor Korea in Ratmalana has a group called the STF and you can message and a prayer request or a rema to that group and they will be standing with you and praying with you. මේ සහෝදරිය ඒ group එකට ඇගේ දරුවාගේ උදෙසා යාඥා කරන්න කියලා ඉල්ලීමක් එව්වා. So this sister sent a prayer request to that STF group. Age nivasen ithamat bala karanawalu gihin daruwage le check karanna den ahana dewal tula me daruwata etarang e daruwage ushnathye wedi nisa gedirim bala pam kala. Because the temperature was so high, people in the family started putting pressure on her, why don't you go and check the blood now with all the things going on in the country, said putting pressure on her to go to the doctors. Namuth ay allagatte wacane asseluune ne. But the word that this lady held on to, she did not move in that word. She did not rush immediately. Instead of rushing to check the blood, she started confessing the word of God over her child. Hallelujah. She testified, saying, by the next evening, that fever had completely, totally left the child. Hallelujah. Hallelujah. ඒ වචනේ අල්ලගත්තා. වචනේ තුල සාක්ෂියක් සමගයි ඈ එළියට ආවේ. Amen. She held on to the word. She stood in that word and she came out with a testimony. Hallelujah. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේගේ වචනේ උන් වහන්සේගේ ආඥාවල් අපට දැන් දීලා ඉවරයි. In God's word he has given his commandments. It's already done. ඒ වචනේ ඉෂ්ට කරන අනුග්‍රහය ඒ තුල උන් වහන්සේ දීලා ඉවරයි. To fulfill that word, that there's already the grace given in that word. ඒ වචනේ ඉෂ්ට කරන ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මා තුල උන් වහන්සේ නිදන් කරලා ඉවරයි. Amen. God has already deposited a treasure, the Holy Spirit inside of us, so that we can fulfill, do that word. නමුත් කිතුනුවන් වන ඔබටත් මටත් උන්වහන්සේ පැවරුමක් දුන්නා ඉෂ්ට කරන්න. But God has given, delegated, trusted us with an appointment for us to fulfill. ඒ පැවරුම ඉෂ්ට කරන්න සියලු හැකියාව උන්වහන්සේ අප තුල දමලා ඉවරයි. To fulfill this mandate, all ability is inside of us. Hallelujah. Hallelujah. ඔබ දන්නවා ළමා සේවයේ රත්මලානේ ඒ මොහොදුබඩ ප්‍රදේශයේ ඒ සොවේ ප්‍රොජෙක්ට් එක නමින් අපි වසර 6කට පෙර අපි පටන් ගත්තා. You might have heard of the Zoe project in Ratmalana where we serve the children in the beach. We began this project 6 years ago. ළමයි 12 දෙනෙක්ගෙන් අපි පටන් ගත්තේ. We started with just 12 children. දැන් අපිට ළමයි 86 දෙනෙක් සිටිනවා. Now we have 86 children. අපි ඔවුන් මතට දෙවියන් වහන්සේගේ වචනය වගුරනවා. We pour the word of God upon those children. දැන් ඒ ස්ථානේ දරුවන් සේවය කරනවා. Now those children are serving the Lord. අපි සෙනසුරාදා හවස 5ට දරුවන්ගේ ළමා සභාවක් කරනවා. Every Saturday at 5 p.m. in the evening we have a children's church for those children. ඒ පමණක් නෙමේ සතිය මැද දිනවල ඔවුන් පාසල් යන දරුවන් නිසා ඔවුන්ගේ අදාළ විෂයන් අපි උගන්වනවා මේ මැදේ. Not just that, because these are schooling children, all relevant subjects that are taught in school, we help them with teaching those things. Hallelujah. Hallelujah. ඒ දරුවන්ගේ සේවය කරන හැකියාව ඒ ධාරිතාව උන්වහන්සේ අපට දීලා තිබෙනවා. To serve those children, the capacity, the ability, the Lord is the one who gives that all. අපි දරුවා 86කින් නතර වෙන්න යන්නේ. We are not going to stop with 86 children. ඒ සියලු දරුවන් උන්වහන්සේ අපට දීලා තියෙනවා. God has given us all the children in that area. Hallelujah. Hallelujah. Hallelujah. අපි ඔවුන් වෙතට යා යුතුයි. We need to go to those children. Hallelujah. Hallelujah. ඔබට මතකද ගිය අවුරුද්දේ මම දේශනා කරන්න අපිලේ කිව්වා අපිට අලුත් දොරටුවක් අඟුලානේ ප්‍රදේශයේ විවෘතු වුණා කියලා. You remember last year when I came here I said there was a new door that opened in the Angulana area. Then අපට ඒ අඟුලානේ ප්‍රදේශයේ ලොකු බිල්ඩින් එකක් නොමිලේ අපිට සේවය සඳහා ලැබිලා තියෙනවා. Hallelujah. We have now got a new building in the area of Angulana for that ministry. ඒ ස්ථානේ ළමයි 55 දෙනෙක් හැම සෙනසුරාදාම ඇවිල්ලා ඔවුන්ගේ අධ්‍යාපනයේ අපි දෙන්න සූදානම් වෙලා කරා. We were blessed with that building free of charge and now we have 55 children assembling in that place every Saturday. මාසෙකට එක දවසක් සෙනසුරාදා උදෑසනක මම ඔවුන් ළඟට ගිහි දෙවියන් වහන්සේගේ වචනේ ඔවුන්ට දෙනවා. Every last once Saturday every month I go and teach the word of God to those children. Hallelujah. Hallelujah. Yesaya 10:27 කියනවා දෙවියන් වහන්සේගේ ආලේපය දෙවියන් වහන්සේගේ පුදුම ආලේපය උන්වහන්සේ අප උපුරවලා තියෙනවා. අනුන්ගේ තවත් අයගේ වියගස් කඩන පිණිස මන් නුඹලව ආලේප කළා කියලා යෙසායා 10:27 වෙනි පදේ ස්වාමිනාන්සේ සඳහන් කරලා තිබෙනවා. In Isaiah 10:27 it says that we have got a tremendous anointing and that because of that anointing that yokes are broken. Hallelujah. Hallelujah. And we can break the yokes in these other children. දෙවියන් වහන්සේ මේ උදෑසන උන්වහන්සේ ඔබට දෙන්න මට දෙන්න මුදල් වාහන ගොඩනැගිලි උන්වහන්සේ අපට දෙන්න යන්නේ. This morning the Lord is not going to give you finances, vehicles and buildings. උන්වහන්සේ දෙන්න උන්වහන්සේගේ වචනය අපගේ ආත්මයට දෙන විට අපි සියල්ල ජය ගන්නවා සියල්ල අපි ලබා ගන්නට යනවා. What he gives you is his word. His word in your spirit. When you have that word in your spirit, you can overcome everything. Hallelujah. මම අද උදේසන මාර්තුකාවක් හැටියට ගේනවා. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ ගෞරවය කළ යුතුයි. My theme for today is we need to give honor to God in his presence. අපි කාටද ගෞරවය දිය යුත්තේ? To whom should we honor? මම කොටස් හතරකින් ඔබට මේ උදෑසන දේ වචනෙන් පෙන්නනවා. දේව දරුවන් හැටියට අපි ගෞරවය කළ යුතු කණ්ඩායම් හතරක් ඔබට මම මේ උදෑසන පෙන්වන්න යනවා. Today I'm going to show you four groups of people that we need to honor in the presence of God. පළවෙනි දේ තමයි අපි දෙවියන් වහන්සේට දේව බිය ඇතුව අපි උන්වහන්සේට ගෞරව කළ යුතුයි. Amen. Firstly, we need to have godly fear for God himself, a reverence for God. දෙවනු අපි සීල මිනිසයන්ට සෑම කෙනෙකුටම අපි ගෞරවය කළ යුතුයි. Number 2, we need to honor and have a reverence for all people, all mankind. දෙවනු අපි අපේ සභාවේ අපි කිතුණු සහෝදර සහෝදරයන්ට අපි ගෞරවය කළ යුතුයි. Thirdly, we need to honor our brothers and sisters in the church. හතරවෙනුව අපේ රටේ සියලු රජවරු සියලු ආධිපත්‍ය දරන සෙනගට අපි ගෞරවය කළ යුතුයි. Fourthly, for all those who have authority in our nations. ඒ අපි ගෞරවය දිය යුත්තේ. Why must we honor? ඔබ පිරිනල ගන්න මා සමග හිතූපදේශේ 7 සහ 8 දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ ගෞරවය දිය යුත්තේ මේ නිසයි කියලා. Amen. Proverbs chapter 4 verse 7 and 8 tells us why we should, God is telling us why we should honor. මේ ස්ථානේ කියනවා ප්‍රඥාව ප්‍රධාන දේය. He says wisdom is the supreme thing. එබැවින් ප්‍රඥාව ලබා ගන්න. Therefore get hold of wisdom. එසේය නුඹ ලබා ගන්නා සියල්ල ඇතුළුව නුවණ ලබා ගන්න. And when you get it, get understanding along with it. අටවෙනි පදේ කියනවා ඇය ශේෂ්ඨ කරපන්න. ඇයද නුඹ උසස් කරන්නේය. නුඹ ඇය වැළඳ ගත්තාම ඇය නුඹ ගෞරවයට පමුණන්නේය. Hallelujah. Verse 8 says esteem her and she will exalt you. Embrace her and she will honor you. අපි මේ ස්ථානයේ දකිනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව දෙවියන් වහන්සේගේ වචනය අපට උපදේශය දෙනවා කොහොමද මේ ගෞරවය දෙන පිණිස. So here we see the word of God is giving us wisdom and an instruction as to how to honor. අපි සෙනගට ගෞරවය කරන්න අපිට හැඟෙන නිසා නෙවෙයි. We honor people not because we feel like it. දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා ගෞරව කරන්න කියලා. Because the word of God says so. It says to honor. ඔබ මා සමග එන්න එලිදරව් 1:6ට. Let's go to Revelation chapter 1 verse 6. මේ ස්ථානේ කියනවා අපව රාජ්‍යයක්ද තමන් පියු දෙවියන් වහන්සේගේ පූජකයන් කළා වූ තනන් වහන්සේට ගෞරවයේද පරාක්‍රමයේද සදාකාලයේම Viva. Amen. Amen. It says, and has made us to be a kingdom and priests to serve God and Father. To him be glory and power forever and ever. Amen. Hallelujah. Hallelujah. මේ ස්ථානේ කියනවා අපි දේව දරුවෙක් හැටියට උන්වහන්සේ අපව පූජකී රජෙක් ගෞරවේ ලබන පිණිස ඔබව මාව මවලා ඉවරයි. He says that God has already made us, created us to be priests and kings who ought to be honored. අපි ගෞරවය කරන විට අපි ගෞරවය ලබන්නට යනවා. As we honor, we receive honor. Hallelujah. Hallelujah. පස්සෙ කරන් අපිට ඉගෙනුවා. ඇය කිව්වා ඇගේ ෆෝන් එක තව කෙනෙකුට දුන්නාම ඔහු ඒ ෆෝන් එක ලබනවා. නමුත් මම ලබන්ට යනකොට මම එක ෆෝන් එකක් නෙමෙයි මම අස්වැන්නක් සමග මන් ලබන්න යනවා කියලා. Amen. Pastor Karen taught us that if we give a phone to someone, that person who receives just gets one phone. But what would I get by giving that phone? I get a harvest of phones. අපි යම් කෙනෙකුට ගෞරවයක් දුන්නොත් පමණයි අපි ගෞරවය ලබන්නේ. Only when we give honor do we receive honor. අපි ගෞරවය දෙන්නේ නැත්නම් අපි දෙවියන් වහන්සේගේ ආලෝකී වචනේ හැසිරෙන්නේ නැති සෙනඟක්. If we do not give honor, we are not walking in the light of God. ගෞරවය කියන්නේ කුමක්ද? What is honor? ගෞරවය යනු යම් කෙනෙක් අපි හඳුනාගෙන තමාට වැඩිය ඉහළ මට්ටමකින් ඔහුව උසස් ලෙස සැලකීම තමයි ගෞරවය කියන්නේ. Honor is to get to know someone and to treat that person with esteem, esteeming that person greater than ourselves. Hallelujah. Hallelujah. අපි බලන්න යනවා ප්‍රථමයෙන් අපි කොහොමද දෙවියන් වහන්සේට ගෞරව කරන්නේ? 1 සාමුවෙල් 2:30 වෙනි පදේ ගිය සතියේ පස්රෝෂන් මේ ස්ථානේ ඉගැන්නුවා. සාමුවෙල් කොහොමද එලි පූජකයා සමග ක්‍රියා කරනකොට අපි බලන්න යනවා මේ වෙලාවේ 1 සාමුවෙල් 2 පරිච්ඡේදයේ 30 වෙනි පදයේ. We're going to turn to 1 Samuel chapter 2. Verse 30. Pastor Roshan spoke about this last week. ඉස්තාන කියනවා. එබැවින් ඊශ්‍රායල්ගේ දෙවියන් ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක. නුඹේ වංශයත් නුඹගේ පියාගේ වංශයත් සෑම කල්හිම මා ඉදිරියේ හැසිරෙනවා ඇතැයි සැබවින්ම කියමි. නමුත් දැන් ස්වාමින් වහන්සේ කියන්නේ නම් එය මාගෙන් දුර වේවාය කියාය. මක් නිසාද මට ගෞරව කරන්නාට මමත් ගෞරව කරමි. මාසුලුකට සිටන්නෝ නීචකොට සලකනු ලබති. හලෙලූයා. හලෙලූයා. 1 Samuel 2 verse 30. Therefore the Lord, the God of Israel declares, I promised that your house and your father's house would minister before me forever. But now the Lord declares, far be it from me. Those who honor me, I will honor. But those who despise me, will be disdained. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේව ගෞරව කරන්න උන්වහන්සේත් ගෞරව කරනවා කියලා. Amen. God is saying those who honor me I will honor. Hallelujah. Hallelujah. උන්වහන්සේව අපි උන්වහන්සේගේ විශේෂයෙන් වචනයේද අපි ගෞරව කර යුතුයි. It is very important specially to honor God's word. මන්ද උන්වහන්සේත් වචනයත් දෙකම එක නිසා එක්කෙනෙක් නිසා අපි දෙවියන් වහන්සේගේ වචනෙට ඉතාම ගෞරව කළ යුතු කාලයක අපි සිටින්නේ. The reason we must honor his word like this is because God and his word are one. They are one person. අපි උන්වහන්සේ අකමැති දේ අපි කළ යුතු සෙනඟක් නෙවෙයි. We are not a people who should do what displeases God. උන්වහන්සේගේ වචනෙන් අපි ගෞරව කළ යුතුයි. We need to honor his word. වචනේ කියපු විදිහ අපි හැසිරිය යුතුයි. We need to act in the way the word instructs us to. අපගේ පළවලින් අපි උන්වහන්සේට ගෞරව කළ යුතුයි. We need to honor the Lord with our first fruits. Hallelujah. Hallelujah. අපි අපේ දරුවන්ට දේව බිය ඇතිව උන්වහන්සේට ගරු කරන්න අපි ඉගැන්විය යුතු කාලයක සිටින්නේ. We live in a time when we need to teach our children to honor the Lord, to have godly fear for the Lord. Hallelujah. Hallelujah. ඔබ යමක් ලබනවද? Are you receiving Hallelujah. Something? Amen. Say hallelujah. Amen. Say amen. ඔබ අතවරණකටත් උන්වහන්සේට ගෞරව කිරීමක් කරන්නේ. Amen. Hallelujah. Even when you wave your hands, ඔබ it's Hallelujah. An honor to the Lord. Hallelujah කියලා ප්‍රකාශ කරනකොට ඔබ උන්වහන්සේට ගෞරව කරනවා. When you say hallelujah, hallelujah. You are honoring the Lord. Amen. Hallelujah. Amen. Amen. Hallelujah. Hallelujah. අපි දෙවෙනු අපි බලන්න යනවා අපි සියල්ලන්ටම ගෞරවය කරන්න ඕන. Number 2, the second group of people that we honor is all people. අපි බලන්න යනවා 1 පේතස් 2:17 වෙනි පදයේ. We're going to turn to 1 Peter 2 verse 17. 1 පේතස් 2:17. මේ ස්ථානයේ කියනවා සියල්ලන්ටම ගෞරව කරපල්ලා සහෝදර සමාගමට ප්‍රේම කරපල්ලා දිව්‍යන් වහන්සේට බය වෙයල්ලා රජුරවන්ට ගෞරව කරපල්ලා. හලෙලූයා. හලෙලූයා. 1 Peter 2:17 says show proper respect to everyone, love the brotherhood of believers, fear God and honor the king. හලෙලූයා. හලෙලූයා. මේ ස්ථානයේ අපිට උන්වහන්සේ කියන්නේ කිතුණු කිතුණු නොවන සියලු සහෝදර සහෝදරයන්ට අපි ගෞරවය කළ යුතුයි. So here it's saying honor all people, Christians and those who are non-Christians, to all the brotherhood. සියලු ආගම් සියලු ජාතීන්ට අපි ගෞරවය කළ යුතුයි. We need to honor every religion, every race. Hallelujah. Hallelujah. සමහර විට අපිට දැනෙනවා අපි දෙවියන් වහන්සේව අදහනකොට ඔවුන් දෙවියන් වහන්සේ අදහන් නැති වෙනකොට අපිට ඔවුන්ට ගෞරවය දෙනකොට අපේ මනසට මොන මොන සිතුවිලි එනවද? Sometimes අපි දෙවියන් වහන්සේව අදහනකොට අපි දෙවියන් වහන්සේ තුල යනකොට දෙවියන් වහන්සේ තුල යන්නේ නැති සෙනඟ කෙරෙහි ගෞරව කරනකොට අපි හිතනවා අපි වගේ නෙමෙයි ඒගොල්ලෝ. අපි වගේ නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝ හැසිරෙන්නේ. එතකොට අපේ ගෞරවේ ඔවුන්ට අපි අඩුවෙන් දෙන්න උත්සාහ කරනවා. When we honor others and when we are following the Lord and we honor those who are not of our faith, of our religion, we sometimes think, wonder what they're thinking, and we find it hard that they don't follow the same things that we are thinking. So we might want to despise them. Hallelujah. මේ ස්ථානයේ කියනවා සියල්ලන්ටම ගෞරවය කරපල්ලා. In this place it says honor all of them. දෙවියන් වහන්සේගේ වචනය අද උදෑසන අපි ජීවත් වෙන මේ දේශයේ පුදුමාකාර විදිහට අපිට ලෝකෙන් දේවල් අසින්ට යනවා. In this world that we are living, we might hear various kinds of things. දෙවියන් වහන්සේ කියන්නේ කිතුණුවෙක් හැටියට ඔබත් මාත් සියලු දෙනාට අපි ගෞරවය කළ යුතු කාලයක සිට. But the word of God says in this day and time we need to honor all people. ඒකයි සභාවේ වෙනස. That's the difference in the church. ඔවුන් වෙනස් වුණාට සභාව වෙනස් වෙන්න යන්නේ. They might be different but the church does not change. දිගින් දිගටම සභාව ලෝකයට ගෞරව කරනවා, ප්‍රේම කරනවා. The church continues to honor and love the world. මන්ද ක්‍රිස්තුස් වහන්සේ මුළු ලෝකය වෙනුවෙන්ම ජීවිතේ පූජා කරලා ඉවරයි. Because Jesus Christ sacrificed himself on behalf of this whole world. උන්වහන්සේ අපිට කියන්නේ ලෝකයාට, ලෝක සෙනඟට ඔබ ගෞරව කරන්නට. The Lord is telling us love the people in the world. Love them and honor them. ඒක ඔවුන්ගේ ගැලවීමට බීජයක් වෙන්න යනවා. That is going to be a seed for their salvation. Hallelujah. දෙවියන් වහන්සේ දන්නේ තියට අපි ගෞරව කරනකොට ඔවුන්ගේ ගැලවීමට රුකුලක් වෙන්න යනවා. When we honor those who do not know Jesus, that is going to become a strength, a stepping stone for them to come to know Jesus. Hallelujah. And receive salvation. ඔබමයි කයන දාවිත් ඔහුගේ ජීවිතේ ගෞරව කරපු කෙනෙක්. David is a person who honored. 2 Samuel 9 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ. Let's go to 2 Samuel chapter 9 verse 1. Hallelujah. 2 Samuel 9 පළවෙනි පදේ. මේ ස්ථානයේ දාවිත් මේ විදිහට කතා කරනවා. දාවිත් කතා කොට සාවුල්ගේ වංශෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්නමි. කීවේය. ආමෙන්. He said, David asked, is there anyone still left of the house of Saul to whom I can show kindness for Jonathan's sake? මේ ස්ථානයේ දාවිත් කුමක්ද කියන්නේ? දාවිත් ජොනතන්ට පුදුම විදිහට ගෞරව කළා. ජොනතන් නිසා ඔහුගේ පරම්පරාවට මං කරුණාව පෙන්වන්නම් කියලා දාවිත් ඔවුන් සමග ඔවුන් දිගින් දිගටම කතාවක් ඇති වුණා මේ ස්ථානයේ. We see what David is a person who honored Jonathan tremendously, and because of Jonathan he's saying, if there's anyone in that family, I want to show kindness to that person. David me sthane Jonathan gen ahanawa tama ithuruvi sitinawada prashneyak ahanawa. He's asking a question, is there anyone left of Jonathan's family? David ævilla deviyan wahansege mahimen poornu vechcha kenek. David was a person who was filled with God's glory. Oh, Jonathan-ට ඊටම ගෞරව ලෙස මේ විදිහට ප්‍රශ්න අහනවා. He's having such a tremendous honor towards Jonathan that he's asking this question. අපි අපගේ ජීවිතේ මිනිසයන් මුණ ගැසෙනකොට අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි. When we meet people in life, we need to honor them. ඔවුන්ගෙන් අපි ප්‍රශ්න අහන්න ඕනේ. We need to ask them questions. ඔවුන්ට දැනෙන්න ඕනේ අපි ඔවුන්ට ළං වෙන බව. They need to know that we are drawing closer to them. We're reaching out to them. විශේෂයෙන් අපි මේ ජීවත් වෙන කාලේ සමාජයේ ඉතාමත් වැඩිහිටියන්ට සලකන් නැති කාලෙක අප සිටින්නේ. Especially because we live in a time when the youngsters do not honor the elders. අපි වැඩිහිටියන් ඉදිරියේ කිතුණුවන් වන අප නැකිතලා ඔවුන්ට ගෞරව කරගත් කාලයක්. It's a time as Christians we need to stand in the presence of the elders. As Christians we need to show that honor. ඒක තමයි සභාවේ වෙනස. That's the difference in the church. අපි ඔවුන්ව උසවන්න ඕනේ. We need to exhort them. ඔවුන්ට අපි නපුර කතා කරන්න යන්නේ. We are not going to speak evil of them. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. අපේ සභාව වැඩිහිටියන්ට ගෞරව කරන සභාවක්. Our church is a church that honors the elders. Hallelujah. Hallelujah. දේව වචනේ අපට උගන්වන නිසා අපි ඒ දේ කරන්න ඕනේ. Because the word of God has taught us, we need to do that. Hallelujah. Hallelujah. අපි විශේෂයෙන් අපේ සහෝදර සහෝදරයන්ට අපි ප්‍රේම කළ යුතුයි. Especially we need to love our brothers and sisters. තුන්වෙනි කාරණාව රෝම 12:10 වෙනි පදයට අපි යමු. We're going to the third point, the third group of people that අපි සභාවේ තුල සිටින සහෝදර සහෝදරයන්ට අපි ප්‍රේම කළ යුතුයි. We are looking at Romans 12:10. It says be devoted to one another in brotherly love. Honor another above yourselves. මේ ස්ථානයේ කියනවා 10 පදේ සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට සෙනෙහෙ වෙයල්ලා ගෞරවයෙන් තමාට වඩා අනිත් අය උතුම් කොට සලකා පල්ලා. Hallelujah. It says be devoted one to another in brotherly love, honor one another above yourselves. Hallelujah. Hallelujah. අපි වෙනත් සභාවක හිටියත් කමක් නැහැ කෙනෙක් සහෝදර සහෝදරියන් ඔවුන්ට අපි ප්‍රේම කළ යුතුයි. Amen. The person might be from another church, but we yet need to love them. Hallelujah. Hallelujah. අපි ගෞරවය ඔවුන්ට නොකළොත් අපේ සඵලත්වයට අපිට ඒක බාධකයක් වෙන්න යනවා. If we do not honor them, it can affect our prosperity. අපේ අස්වැන්නට හානියක් වෙන්න යනවා. It can damage our harvest. ඒ නිසා අපි ගෞරවය කළ යුතුයි. Therefore, we need to honor. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. ඉතින් අපි අපේ සභාවේ සහෝදර සහෝදරයන්ට අපි වරද තබන සෙනගක් නෙවෙයි. Amen. So as a church we are not people who point fingers and criticize each other in the church. මොකද දේව වචනේ කියනවා ඒ සභාවේ එක එක්කෙනා සහෝදරයන්ට වරද තබන්න සාතන් කියලා. Because the word of God says that those who in the church are pointing fingers and criticizing one another, they are Satan. ඒ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නෙවෙයි. That is not of God. That's not God's work. ඒක නපුරාගෙන් පැමිණෙන ක්‍රියාවක්. It is something that's coming from the evil one. Amen. Amen. ඉතින් අපි අපේ සභාවේ සහෝදර සහෝදරයන්ට අපි ගෞරව කළ යුතුයි, ප්‍රේම කළ යුතුයි. Therefore in the church we need to honor our brothers and sisters. We need to love them. එක්තරා කතාවක් මට මතක් වෙනවා මම ඔබ සමග බෙදා ගන්න. එක්තරා සභාවක සහෝදරියෙක් ඇය ඇගේ පාලකයා වෙතට පැමිණියා. I'm remembering a story. A certain sister went towards her pastor. ඇය පාස්ටර්ට ඇවිල්ලා කිව්වා පාස්ටර් මේ සභාවේ අය දේශනාව යන වෙලාවේ Facebook එක බලනවා games ගහනවා phone එක අල්ලනවා සමරකලට නමස්කාර කණ්ඩායමත් මට එච්චර අල්ලන්නේ නැහැ මම මේ සභාවෙන් යනවා කියලා. This sister went to the pastor and said, "Pastor, during the sermon people are looking at their phones and looking at Facebook. Even the worship team, I just don't quite like them." ඊට පස්සේ දේවදාසයා කල්පනා කළා කිව්වා හොඳයි ඔබ යන්න හැබැයි ඔබ යන්න පෙර සභාවේ ඔබට මම දෙනවා වතුරු වීදුරුවක් ඔබ මේ වීදුරුව අරගෙන වට තුනක් මේ සභාව වටේ ඇවිදින්න ඔබ ඇවිද්දට පස්සේ ඔබට පුළුවන් සභාවෙන් යන්න කියලා. So the pastor told her, "Yes, you may leave, but before leaving I just want you to do one thing. I want you to take a glass of water and walk around the church 3 times. ඇයට පාස්ටර් දුන්නා පීරිසියක් උඩ වීදුරුවක් තිබිලා වීදුරුව පිරෙන්න වතුර ඇයට දාලා දුන්නා. She filled the glass with water on a saucer and told her to walk දැන් සභාව යන අතරදී ඇය මේ වීදුරුව දෙස බලාගෙන වට තුනක් මේ ආකාරයෙන් වතුර හලන් නැතුව ඇය වට තුනක් ඇවිද්දා. So she was holding the saucer with the glass full of water and she was very carefully walking, concentrating, looking at that so that she doesn't spill the water. And she walked 3 rounds. ඇය ඊට පස්සේ දේවදාස ළඟට ආවා. And after that she came to meet the pastor. Pastor ඇහුවා, ඔයා දැන් සභාවේ තුල දැක්කද Facebook බලනවා, phone එක දිගහැරලා worship team එකේ දේවල් ඔයා දැක්කද කියලා ඇහුවා. The pastor said, "Now this time, did you see people looking at their Facebook on their phones? Did you see those things that you don't like about the worship team?" ඇයි කිව්වා නේ පාස්ටර් කියලා. She said, "No, pastor, I didn't see any of that." පාස්ටර් ඇයට කිව්වා, "ඔබ යේසුස් වහන්සේ සම්පූර්ණ යේසුස් වහන්සේ දෙස බලලා සභාවට එන්න. උන්වහන්සේ පමණක්ම ඔබගේ ඇස් තබා ගන්නට ඔබ අනිත් ඒවා බලන්න එපා කියලා." Amen. Hallelujah. The pastor said, Hallelujah. Just fix your eyes on Jesus. When you come to church, keep your gaze only on him. That's how you come to church. අපි සභාවට එන්නේ ජේසුස් වහන්සේගේ වචනය අසන පිණිසයි. Amen. We come to the church to listen, to give ear to the word of God only. අපිට අනිත් ඒවා අපිට අවශ්‍ය නැහැ. We don't need anything else. අපි ආවේ උන්වහන්සේගේ හඬ අසන්නයි. We came to give ear to the Lord's voice. ඇය ඇගේ තීරණය වෙනස් කළා. දේව සභාව තුල ස්ථිර වුණා. She changed her mind and she decided to stay in that church and she was established in that church. Hallelujah. Hallelujah. දේව රාජ්‍යයේ දේව සභාව තුල විවිධ මට්ටමේ සහෝදර සහෝදරයන් සිටිනවා. In the church there are people of all kinds of different levels. අපි ඒක තේරුම් ගන්න ඕන. We need to understand that. ඒව තේරුම් අරන් අපි ඔවුන් ඔසවන්න ඕන. We need to understand that and we need to exalt them. එවිට ඔවුන් වෙනස් වෙන්න යනවා. As we exalt them they will change. Hallelujah. ඔවුන් වෙනස් වෙන එක වෙනස් වෙනවමයි. They will certainly change. They will definitely change. මිනිස්යව වෙනස් කරන දෙවියන් වහන්සේගේ වචනයයි. The word of God is a thing that changes man. මන්ද මිනිස්යව මැව්වේ දෙවියන් වහන්සේ වචනින් නිසා. Amen. Because man was created with the word of God. මිනිස්යගේ දුර්වලකමක් තිබ්බොත් ඒක හදන්න පුළුවන් උන්වහන්සේගේ වචනයට පමණයි. Amen. If there is any fault, any weakness in man that can only be fixed by the word of God. Hallelujah. Hallelujah. ඔබ සමග සිටින්න පුළුවන් ඔබගේ නිවසේ ස්වාමි පුරුෂයා, බිරිඳ, දරුවා දුර්වලකමින් අඩුපාඩු වලින් සිටින්න පුළුවන්. You might have with you your children, your husband, your wife. They might have weaknesses. නමුත් උන්වහන්සේගේ වචනය සෑහෙයි ඔවුන් වෙනස් කරන පිණිස. Amen. But God's word is sufficient to fix those weaknesses. ඒකාන්තව වගේ ඔබගේ ඇස් උන්වහන්සේ කෙරෙහි පමණක්ම රඳවා ගන්න ඔබ ජය ගන්නවා ජය ගන්නවා නියතමයි. Amen. Just like that girl, fix your eyes on the Lord and on the word and you will definitely come out victorious. Hallelujah. Hallelujah. ඔබ යමක් ලබනවද? Are you receiving something? ඔබ උසවන්න. Wave your hands. Hallelujah. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබගේ ආත්මයට කතා කරනවා. Because the Lord is talking to your spirit this morning. Hallelujah. අපි බලන්න යනවා හතරවෙනි කොටසේ දෙවියන් වහන්සේගේ වචනේ කිව්වා රජවරුට ආධිපත්‍ය තියෙන අයට ගෞරව කරන්න කියලා. Now we're looking at the fourth group of people to honor, those who are kings and those in authority. ඔබ මහ සමග එන්න එක ප්‍රේත දෙවෙනි පරිච්ඡේදයට. Let's turn to 1 Peter chapter 2. එක ප්‍රේත දෙවෙනි පරිච්ඡේදයේ 13:14. උත්තමයාව සිටින රජු වේවා නපුර කරන්නන්ට දඬුවම් පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවන ලද්දා වූ ආණ්ඩුකාරයන් වේවා. සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමින් වහන්සේ නිසා යටත් වෙයල්ලා. හලලෝයා. හලලෝයා. මේ ස්ථානේ කියනවා සියලු රජවරු සහ ආධිපත්‍ය දරන අයට යටත් වෙන්න කියලා. Amen. Verse 13 it says submit yourselves for the Lord's sake to every authority instituted among men whether to kings whether to the king as a supreme authority, or to governors who were sent by him to punish those who do wrong and to commend those who do right. Hallelujah. අපි දකිනවා අපි ජීවත් වෙන මේ කාලය තුල අපේ දේශයේ විශේෂයෙන් රජය තුල පුදුමාකාර සැලවීමක් ඇති වෙච්ච කාලයක අපි ඉන්නේ. We are living in a time in our nation, especially in the government, there has been a shaking that has taken place. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා රජවරු පත් කරන්නේ රජවරු පහ කරන්නේ උන්වහන්සේ කියලා. The word of God says it is he, the Lord himself, who appoints kings and who pulls down kings. මොකද උන්වහන්සේට පක්ෂයක් උන්වහන්සේට පාටක් නැහැ. Because Jesus doesn't have any favorites. He doesn't have a party. උන්වහන්සේගේ හදවතට ලං මිනිසයව උන්වහන්සේ පත් කරනවා දේශයේ රජකම් කරන්න පිණිස. The Lord appoints somebody in his, from his heart that he decides. Hallelujah. Hallelujah. ඉතින් ඉදිරි කාලෙදී ඔබත් මාත් කිතුණුවන් හැටියට ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුල අපි ඉදිරියේ හැසිරෙන්න ඕන. Therefore as Christians we need to be guided by the Holy Spirit in how we behave and how we honor. අපි ලෝකයේ අය කතා කරන විදිහට මැනලා කිරලා අපි ප්‍රතිචාර දක්වන සෙනගක් නෙවෙයි. We can't like people in the world assess and give our own opinions like them. Hallelujah. Hallelujah. Amen. Amen. Amen. Amen. Amen. මේ ස්ථානයේ කින ආධිපත්‍ය තියෙන අයට අපි ගරු කළ යුතුයි. It says here that we need to honor those in authority. Hallelujah. Hallelujah. ආත්මික ආධිපත්‍ය තියෙන අයට අපි ගරු කළ යුතුයි. ආත්මික සෙනගක් නිසා අපි. Especially since we are spiritual people, we need to honor those in spiritual authority. Hallelujah. Hallelujah. ඉතින් අපි දකිනවා දේ වචනේ කියනවා ගිතාවලියේ 133 වෙනි පරිච්ඡේදයේ මේ ආරොන්ගේ හිස මතින් ඒ ආලේපය පහළට පහළට ගලාගෙන පැමිණෙනවා කියලා. Amen. In Psalm 133 it talks about the anointing, the oil pouring from Aaron's head along his beard and down his garment. Hallelujah. Hallelujah. ඉතින් ආධිපත්‍යයේ කීකරු වෙන එක අපිට යතුරක් වෙනවා අපේ ජීවිතේට. Therefore if we honor and submit to that authority, it will become a key, a powerful thing in our life. අපි සභා විනායකයත්වයට අපි ගරු කළ යුතුයි. We need to submit to the authority in the church. මන්ද ඒ උපදේශයේ මත ආලේපයේ තියෙන්නේ. Because as we follow that instruction, there is an anointing that comes on your life. දේව වචනේ කියනවා ආත්මික ආධිපත්‍ය තියෙන අයට දෙවරක් ගෞරව කළ යුතුයි කියලා. The word of God says give double honor to those who have spiritual authority. ඔබ මා සමග ඉන්න 1 තිමති 5:17 ඒ ස්ථානේ කියනවා දෙගුණයක් ඔබ ඔබගේ ආත්මික නායකයන්ට ගෞරව කළ යුතුයි කියලා. Let's turn to the word to 1 Timothy 5 17 යහපත් ලෙස ප්‍රධාන කම් කරන වැඩිමහල්ලෝ ප්‍රධාන කොට වචනේනුත් ඉගැන්වීමත් වැඩ කරන වැඩිමහල්ලොන් වැඩිමහල්ලෝ දෙගුණයක් ගෞරවය ලබන්ට වටින්නේයයි ඒත්තු ගනිනු ලබත්වා. ආමෙන්. හලෙලූයා. හලෙලූයා. Verse 17 says there the elders who direct the affairs of the church well are worthy of double honor, especially those whose work is preaching and teaching. අපි ඔවුන්ට ගෞරව කළ යුතුයි. We need to honor them. ඔවුන්ට යටත් විය යුතුයි. We need to submit to them. දේවචනේ කියනවා යටහතුන්ට උන්වහන්සේගේ කරුණාව සෑහේ කියලා. Amen. The word of God says that those who are humble will receive the favor and the mercy of God and it is sufficient for them. Hallelujah. Hallelujah. අපි දකින්නවා දේව රාජධානියේ උතුම්ම තැනත් එක් සිටිනවා. උතුම්ම තැනත් එක් සිටිනවා. යේසුස් වහන්සේගෙන් ඇහුවා කවුද උතුම් තැනත්තා? යේසුස් වහන්සේ කිව්වා යටත්ම තැනත්තා උතුම්ම තැනත්තා. Amen. When they asked Jesus who is the greatest, he said he is the servant of all, the most humble of all. යටත්ම තැනත්තා හැමෝටම සේවය කරනවා. He is the one who serves everyone. ඔහු එක කණ්ඩායමකට පමණක් නෙමෙයි සේවය කරන්නේ. He doesn't serve only one group. ඔහුට මුණගැසෙන ඕනෑම සෙනගකට ඔහු සේවය කරනවා. Amen. He serves any people that he meets. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේව අපි දැනගන්න අපේ යටත්කම වැඩි වෙන්න යනවා. So we see as we continue to know Jesus more and more, we begin to become more and more humble. Hallelujah. Jesus wahanseva denagatte kenekuta uduguwa sitita ba. A person who knows Jesus cannot stay proud. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Me sabhava gauravaya saha yatatu senaga kiyala. Amen. This church is a church of honor and a humble church. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. Api visheshayen nivasa tula adhipathyayak thibenawa. Especially at home we have an honor or we have authority. Api dema upiyo sitinawa daruwan innawa. We have parents, we have children. Swami purushaya bhariyawa sitinawa. We have husband and wife. Api ekinikawa handunagena ounta gaurawa kalayutuye. We need to recognize each other and honor them. Visheshayen api kaanthawanta gauravediyutuye. We need to specially honor the ladies. Manda kaanthawan durula senagak neve. Because they are not a weak people. ඔවුන් තුල තිබෙන්නේ එකම ශුද්ධ ආත්මයයි. Because they too have the same Holy Spirit. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. ඉතින් අපි බයිබලයේ දකිනවා කොහොමද දෙමව්පියන්ට අපි ගෞරවය දෙන්නේ කොහොමද සලකන්නේ කියලා ද්විතීයි කතාවේ 5 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ දේව වචනේ සඳහන් කරනවා. So let's turn to Deuteronomy 5:16 to see how do we ought to honor the elders. 10 වෙනි පදේ කියනවා නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ නුඹට දෙන දේශේ නුඹ දවස් බොහෝ වන පිණිසද නුඹට සුභ සිද්ධිය වන පිණිසද නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේ නුඹට අනකල ලෙස නුඹේ පියාට නුඹේ මවට ගෞරව කරන්ට. This honor your father and your mother as the Lord your God has commanded you so that you may live long and that it may go well with you in the land the Lord your God is giving you. Hallelujah. Hallelujah. Devachane kiyenawa demopiyanta usas lesa salakanta kiyala. The word of God says treat your parents with great esteem and honor. Me sthane kiyana bohu kalubu me polavi jeevath wenna pinisa so that you may be blessed with long life. Me sthane kiyanne oba vyayama karana nisa oba honda kema kana nisa neme oba gittimaupiyanta oba garu karana kota salakana kota un mahansi niyama karala thibenawa oba me polave bohu kal jeevath wenna yanawa. Amen. Hallelujah. So here it says how do we have long life? It's not by eating healthy and by exercising, it is by honoring our parents. Amen. We see in the world it has turned the other way around. Many parents are not in their homes. Many of them are living in elders' homes. Hallelujah. ගිය සති 3-4කට පෙර මගේ සහෝදරියක් හිටියා කොළඹ. එයා මගේ සභාවට වෙලා අවුරුදු 82ක්. එය ඇගේ තුනටි අමාරුවක් නිසා එයා අනුරාධපුරයට ගියා. මාස 4ක් එහි ඉඳලා එය කෝල් කරලා මට කිව්වා සහෝදරිය මට දැන් සභාවට එන්න බැහැ. මට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ අසන්නට. මට ඒක නැති නිසා මට මොනා ලැබුවත් වැඩක් නැහැ. මට අවස්ථාවක් ලබා දෙන්න. මට ඔයා මේ ගැන යාඥා කළ උත්තරයක් දෙන්න කියලා. A sister, she is 82 years old. She had to go to Anuradhapura for 4 months because she had a lower back pain, and from there she called and said, I won't be able to come back to the church. Please pray for me and give me guidance. Hallelujah. මේ ගැන මං හිතනකොට මගේ සේවයයි මගේ දරුව දෙදෙනාගේ සේවයයි නිවස තුල තියෙන සේවයයි ඇයත් ගෙනාවොත් තවත් මට ඇයටත් සේවය කරන්න වෙනවා කියලා මට සිතුවිලි ආවා. I began to think I already have my husband and my children and the ministry. If I bring her as well, I'll have to serve her as well. මෙහෙම ඉන්න අතරදී පාස්ටර් කැරන් ගේ ගැන්වීමට මං ඇතුළු වුණා. At that time, that was the time when I heard Pastor Karen Victor's teachings. ඒ කිව්වා අපි වයසට ගිහිල්ලා රෝගී වෙලා මැරෙන්නේ නැහැ කියලා. She said we will not grow old and die sick. ඒ දේවචනයෙන් පෙන්නවා පියවරු තමන්ගේ දරුවන්ට ආශිර්වාද කරලා ඇඳට නැගලා ඔවුන් සැතපුණ හැටි. She showed us from the word of God how the elderly people, they bless their children and then they go and lie down on bed and go to sleep. Mama e wacana tadin allagatta. And I caught that word. Mama ayata katha karala kiwa oba inna kolamba mage nivasata kiyala. I called her and said you come You come to Colombo and stay in my place. ඇය මට ඉතාමත් ආශිර්වාදයක්. She is such a blessing to me. ඇය දුදේශන නැකිටන අපිට දවල් කෑම පිසුවා. She woke up early this morning and made lunch for us. එය හරියට මිනිසුන්ට ආදරය කරන කාන්තාවක්. She is a lady who loves people tremendously. මේ සභාවේ නායකත්වයේ ඇගින් ආහාර කාපු නැති කෙනෙක් නෑ. ආහාර ඇගින් සියලු දෙනා. No, in this church everyone's eaten from her. She served, made food for the leaders and people in the church. Hallelujah. Hallelujah. Pastor Roshan, Pastor Liz, ඉතාමත් ආදරේ කාන්තාවක් ඇය. Pastor Roshan and Pastor Liz are tremendously love that sister. මම Pastor Liz එක්ක බෙදා ගත්තාම ඇය මගෙන් ඇහුවා ඔබට ඇය ආශිර්වාදයක් නේද කියලා. When I shared this with Pastor Liz, she said, "Isn't she a blessing to you?" Hallelujah. Hallelujah. අපි දෙවියන් වහන්සේගේ හදවත් ඇති සෙනග හැටියට ඔවුන්ට අපි ඊට වැඩි යමක් කළ යුතුයි. As God's people who have God's heart, we need to do something greater. උන්වහන්සේගේ අනුග්‍රහය අපට සෑහෙන. God's grace is more than enough. It's sufficient for us. උන්වහන්සේගේ සැපීම අපට සෑහෙයි. God's provision is more than enough for us. අපි අපගේ වැඩිහිටියන්ට අපි සැලකිය යුතුයි. We need to honor the elders amongst us. ගෞරව කළ යුතුයි. We need to honor them. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. ඉතින් මා ඔබ සමග බෙදා ගන්න කැමැති ආත්මික නායකත්වයට අපි ගෞරව කළ යුතුයි. මන්ද අපි දකිනවා ආදම්ට දෙවියන් වහන්සේ සියලු ආධිපත්‍ය දුන්නා. We need to honor those who are in spiritual leadership because God gave all honor, all authority to Adam. ආදම් ඒක සාතන්ට ඒ ආධිපත්‍ය දුන්නා. Adam gave it to Satan. ඊට පස්සේ යේසුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා තුන්වෙනි පරීක්ෂාවේදී සාතන් කිව්වා යේසුස් වහන්සේට මට මේ සියලු ආධිපත්‍ය බලය ආශ්චර්යමත්දී මට තිබෙනවා ඔබ මට නමස්කාර කරන්නට මම නැවත ඔබට මේ බලය ගෞරවයෙන් මන් දෙන්නා. We see a situation where Jesus came to the earth and he was being tempted by Satan. In the third temptation Satan says, "I have all authority. If you worship to me, I will give it back to you." යේසුස් වහන්සේට අවශ්‍ය නැහැ ඒ වෙලාවේ ඒ ආධිපත්‍ය ගන්න. Jesus didn't have a necessity to take that authority from Satan at that point. Jesus වහන්සේට දෙවියන් වහන්සේ නියම කරලා තිබ්බා ආධිපත්‍ය ගන්න ක්‍රමයක්. God had already planned a particular method for Jesus to take back this authority. Jesus වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. Jesus වහන්සේ කිව්වා තාගේ දේව ස්වාමින් වහන්සේට පමණයි නමස්කාර කරන්න කියලා යේසුස් වහන්සේ සාතන්ට ඒ විදිහට කතා කළා. Jesus rejected Satan's offer and he replied saying you should worship the Lord your God only. යේසුස් වහන්සේ සාතන් සමග දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව සටන් කරලා නැවත ඒ ආධිපත්‍ය ගත්තා. Jesus fought with Satan. He fought with Satan regarding God's will. And he got back that authority once again. ඒ ආධිපත්‍ය දුදහසන Jesus වහන්සේ ඔබටත් මටත් දීලා තියෙනවා. Amen. That authority has been given to you and I today. ඉතින් අද උදෑසන ඔබත් මාත් ආධිපත්‍ය ලැබපු සෙනගක්. Amen. So today you and I are a people with authority. ඔබ බලය ලැබපු සෙනගක්. You have been empowered. ඔබ කියන්න මම ආධිපත්‍ය ලැබපු සෙනගක්. Say we are a people with authority. මම බලය ලැබපු සෙනගක්. We are empowered. We have power. ලෝකයේ සිටින්න තැනත්ටට වැඩිය මාතුල ඉන්න තැනන් වහන්සේ බලවන්තයි. He that is in me is greater than he that is in the world. Hallelujah. Hallelujah. ඒ නිසාමයි උන්වහන්සේ කියන්නේ ඔබ ආධිපත්‍ය ලැබපු කෙනෙක් හැටියට ඔබ ආධිපත්‍යයට ගෞරව කළ යුතුයි. Therefore the Lord is saying as one who has authority you need to learn to honor others with authority. තවෙක බයිබල් පදයකින් ඔබට මේ කතන්දරේ කියවන්ට යනවා. I'll tell you another portion of scripture. අන්තිම බයිබල් පදය. The final portion of scripture. ගණන් කතාවේ 12 වෙනි පරිච්ඡේදයට අපි යමු. Let's turn to the book of Numbers to chapter 12. ඒ ස්ථානයේ 1 සිට 10ට මං කියවගෙන යන්නම්. And we'll read from verse 1 to 10. ඊට පස්සේ මං කෙටියෙන් ඒ කතන්දරය ඔබට හඳුන්වලා දෙන්නම්. And then I'll briefly introduce that story to you. මේ ස්ථානේ කියනවා මෝසස් පාවාගත් කූස් ස්ත්‍රිය නිසා මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධව කතා කළෝය. මක්නිසාද ඔහු කූස් ස්ත්‍රියේ සරණ පාවගෙන සිටියේය. දෙවෙනි පදේ කියනවා ඔහුද ස්වාමින් වහන්සේ කතා කෙරෙව්වේ මෝසස් ලවා පමණක්ද උන් වහන්සේ අපලවත් කතා නොකරන සේක්දැයි කීවෝය ස්වාමින් වහන්සේ ඒක ඇසුසේක තුන්වෙනි පදේ කියනවා මෝසස් නම් මනුෂ්‍ය තෙමේ පොළව මතුවේ සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මූර්තු ගුණාත්මක කෙනෙක් වූවේය හතරවෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ එකිනෙම මෝසස් සහ ආරොන්ටත් මීරියම්ටත් කතා කොට නුඹලා තුන් දෙනා සම්මුඛ වීමේ කූඩාරම ළඟට පිටතට වරෙල්ලයි කීසේක ඔවුන් තුන් දෙනා පිටතට ආවෝය පස්වෙනි පදේ කියනවා ස්වාමින් වහන්සේ වලාටැබකින් ඇවිත් කූඩාරමේ දොරකඩ සිට ආරොන්ට සහ මීරියම්ට හඬ ගැස්සූසේක හයවෙනි පදේ ඒ දෙදෙනා ඉදිරියට ආවෝය උන් වහන්සේද මාගේ වචනේ අසාපල්ලා නුඹලා අතරේ ප්‍රපේත කෙනෙක් සිටී නම් ස්වාමියෝ මම ඔහුට දර්ශනයකින්වත් ප්‍රකාශ කරන්නෙමි හීනකින්වත් මම ඔහුට කතා කරන්නෙමි හත්වෙනි පදේ මාගේ මෙහිකරු මෝසස් එසේ නොවේය ඔහු මාගේ මුළු ගෘහයේ ඉතා විශ්වාසවන්තකයාය අටවෙනි පදේ කියනවා මම ඔහු සමග අඳුරු කතාවලින් නොවේ මුවෙන් මුව ප්‍රකාශ ලෙස කතා කරමි ස්වාමින් වහන්සේගේ ස්වරූපයද ඔහු බලන්නේය එබැවින් නුඹලා මාගේ මෙහෙකරු මෝසස්ට විරුද්ධව කතා කරන්නට බය වුනේ කෙසේදයි බය නොවුනේ කෙසේදයි කීසේක නවවෙනි පදේ ස්වාමින් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ඇවිලි උන් වහන්සේ අහක්ව ගියසේක දහවෙනි පදේ වලාකුලද කූඩාරම මතුවෙන් පහව ගියේය බලව මීරියම් කුෂ්ඨ රෝගී හිමමෙන් සුදුවාය ආරෝ මීරියම් දෙස බැලූ විට ඈ කුෂ්ඨය සහිත වූවාය ඉතා ගැඹුරු ස්ථානයක් මේ ස්ථානයේ දේ වචන සඳහන් කළ දේ මේක සත්‍ය කතාවක් ඔබ දන්නවා මෝසස් සිටි එකම සහෝදරිය මීරියම් වැඩිමල් සහෝදරිය ඔබ දන්නවා මෝසස්ගේ කතාවේ මේ මීරියම් තමා ඔහුට ඔහුගේ ජීවත් වීමට පුංචි කාලේ පටන් උදව් කළේ. Moses had just one sister Miriam and she's the one who looked after him from the time he was a little child. I'll quickly read Numbers 12 verse 1 to 10. Goes like this, Miriam and Aaron began to talk against Moses because of his Cushite wife, for he had married a Cushite. Has the Lord spoken only through Moses, they asked? Hasn't he also spoken through us? And the Lord heard this. Now Moses was a very humble man, more humble than anyone else on the face of the earth. At once the Lord said to Moses, Aaron and Miriam, come out to the tent of meeting, all three of you. So the three of them came out. Then the Lord came down in a pillar of cloud. He stood at the entrance of the tent and summoned Aaron and Miriam. When both of them stepped forward, he said, Listen to my words. When a prophet of the Lord is among you, I reveal myself to him in visions. I speak to him in dreams. But this is not true of my servant Moses. He is faithful in all my house. With him I speak face to face, clearly and not in riddles. He sees the form of the Lord. Why then were you not afraid to speak against my servant Moses? The anger of the Lord burned against him, and he left them. When the cloud lifted from above the tent, there stood Miriam, leprous like snow. Aaron turned toward her and saw that she had leprosy. Hallelujah. ඔබට තේරෙනවද මේ කතාවේ? Did you understand that story? මේ ස්ථානයේ දෙවියන් වහන්සේ මූණට මූණ මුණගැසුණු මෝසස්. It's about Moses who met God face to face. Moses heenekinwat darshanekinwat nemi devan wahanseva dakke. God didn't speak to him or show himself through dreams or visions. Muen muwata asdikin asdikata Moses devan wahanse ganadunu kala. He was talking to God face to face, eye to eye. Me aathmika me manushyata agi sahodari vivichane karanda patan gatta. This spiritual man Moses was being criticized by his sister. Because Moses had married a foreign woman. A foreigner. නමුත් දෙවියන් වහන්සේගේ වචනය අනුව අපිට ඒ අපේ ආත්මික නායකත්වයට අපිට විවේචනය කරන්න අයිතියක් නැහැ. But according to the word of God, we have no right to criticize our spiritual authorities. අපි ඉගෙන ගත්තා අපිට උගන්නන අපිට දේශනා කරන දේව වචන උගන්නන අයට අපි දෙවර ගෞරව කළ යුතුයි කියලා. We learned that those who teach and preach to us that we need to honor them with double authority. Hallelujah. Hallelujah. එවිට දෙවියන් වහන්සේ කිව්වා ඔබ මට ගෞරව කරනකොට මම ඔබට ගෞරව කරන්නේ. Then God says when you honor me I will honor you. මේ උදෑසන ඔබත් මාත් උන්වහන්සේගේ ගෞරවය ලබන සෙනඟක්. Today you and I are a people who are receiving honor from the Lord. ඔබ උන්වහන්සේගේ වචනයට ඔබ ඒක යටත් වෙලා ඒකට උස්මාමි කියනකොට උන්වහන්සේ ඔබ උසස් කරන්න යනවා. Amen. When you submit yourself to God's word and you say yes Lord, then he exalts you.